بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والفجر وليال عشر والشفع والوتر والليل إذا يسر هل في ذلك قسم لذي حجر ألم تر كيف فعل ربك بعاد إرم ذات العماد التي لم يخلق مثلها في البلاد وثمود الذين جابوا الصخر بالواد وفرعون ذي الأوتاد الذين طغوا في البلاد فأكثروا فيها الفساد فصب عليهم ربك سوط عذاب إن ربك لبالمرصاد ألويما متديورمين دسراتريان متديورمين ඉරට්ටේ හා උත්තේ මත දිවුරමින් රාත්‍රිය පැමිණෙමින් සිටිනා විට ඒ මත දිවුරමින් බුද්ධියක් ඇත්තාට මේ වායෙහි ප්‍රමාණවත් තරමට දිවුරුමක් තිබේද මහත් කුළුණු සහිත ගොඩනැගිලි වලින් යුක්ත වූ ඉරම් වැසියන් වන හූද් නබිතුමාණන්ගේ ආත්මජාවට ඔබේ පරමාධිපති ආනන් කෙසේ වේදනාවට ලක්කලේද යන්න නුඹ නොදුටුවේද ආත්නම් මෙම ගෝත්‍රය කෙසේ දෙයක් එයමින් ශක්තිමත් වෙන කිසිවක් මෙලෝ වෙනත් රටවල්වල මවනු ලැබුවේ නැත. තවද කුරානම් මිත්‍යාවතෙහි වාසස්ථාන ඉදිකිරීම පිණිස ගල් පර්වත පැලූ සමුත්‍රජාවටද නුඹේ පරමාධිපතියා කෙසේ වේදනාවට ලක්කලේද යන්න නුඹ නොදුටුවෙහිද? කූන්‍ය හිමි ෆිරාවුන්ටද නුඹේ පරමාධිපතියානන් කෙසේ වේදනාවට ලක්කලේද යන්න නුඹ නොදුටුවෙහිද? ආද්, සමූද්, ෆිරාවුන් හා ඔවුන්ගේ අනුගාමිකයෝ වන ඔවුහු කවුරුන්දයත් ලොවේ රටවල්හි සීමාව ඉක්මවාගිය අය වෙති. එහිදී අධික ලෙස කලහකම්වල ඔවුහු නියලු නොය. එනිසා නුඹේ පරමාධිපතියානන් විවිධාකාර දඩුවම් ඔවුන් මත හෙළිය. සැබවින්ම නුඹේ පරමාධිපතියානන් ඔවුන්ගේ පැමිණීම ඉතා අවදියෙන් බලා සිටී. فأما الإنسان إذا ما ابتلاه ربه فأكرمه ونعمه فيقول ربي أكرمن وأما إذا ما ابتلاه فقدر عليه رزقه فيقول ربي أهانن كلا بل لا تكرمون اليتيم ولا تحاضون على طعام المسكين وتأكلون التراث أكلا لما وتحبون المال حبا جما إهت منسا تماغي پرمادي پتيانا تمنو پريچاوت لكره එනම් තමා ගෞරවයට පාත්‍ර කර තවද ඔහුට දායාදයන් ප්‍රදානය කළ විට මාගේ පරමාධිපති ආනන් මට ගරු කළේයයි පවසයි. තවද ඔහු පරීක්ෂාවට ලක් කර එනම් ඔහුට ඔහුගේ ජීවනෝපාය සීමා කළ විට මාගේ පරමාධිපති ආනන් මා අවමානයට පත් කළේයයි පවසයි. එසේ නොව කොපමණ දායාදයන් අල්ලාහ් ප්‍රදානය කළද නුඹලා අනාථයින්ට ගරු උපකාර කරන්නේ නැත. දුප්පතුන්ට ආහාර ලබා දීම පිණිස නුඹලා අන්‍යෝන්‍යව දිරි නොගන්වයි. තවද නුඹ බූදල් දැඩි ලෙස කාදමන්නේ හුය. තවද නුඹ ධනය දැඩි ලෙස ඇලුම් කරන්නේ හුය. කල්ලා ඉසා දුක්කතිල් අර්දු දක්කන් දක්කන් وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنسَانُ وَأَنَّى لَهُ الذِّكْرَى يقول يا ليتني قدمت لحياتي فيومئذ لا يعذب عذابه أحد ولا يوثق وثاقه أحد يا أيتها النفس المطمئنة ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي وادخلي جنتي. එය එසේ නොවේ. එනම් නුඹ ආශා කළ භෞතික වස්තුන් විනාශ වී යන අයුරින් පොළව නොකඩවා සෙලවන විට තවද නුඹේ පරමාධිපති ආනන් හා මලකොරුන් පෙලින් පෙලට පෙළ ගැසී පැමිණෙන විට එදින අපරාධකරුවන් ඉදිරියේ නිරය ගෙන එනු ලැබුව විට එදින මිනිසා තමා කළ දෑ සිහිපත් කරයි. එය සිහිපත් කිරීමෙන් කුමන පලක්ද? අහෝ මාගේ කේදය, එළව ජීවිතය වෙනුවෙන් යහපත් ක්‍රියාවන් පෙරටු කර නොගත්තේ ඇයිදැයි ඔහු පවසනු ඇත. එම නිසා එදින අල්ලාහ් වන ඔහුගේ දඩුවම මෙන් කිසිවෙකු දඩුවම් නොකරයි, ඔහුගේ විලංගු මෙන් කිසිවෙකු විලංගු නොදමයි. ඕ සැනසුමලත් ආත්මය, අල්ලාහ් විසින් පිරිනැමූ වරප්‍රසාද පිළිබඳව තෘප්තියට පත් වුවද අල්ලාහ්ගේ තෘප්තියට පාත්‍ර වූ තත්වේන්ද නුඹ නුඹගේ පරමාධිපති ආනන් වෙත හැරියව්. එහෙයින් මාගේ වහලුන් අතරට නුඹ ඇතුළුවව්, මාගේ ස්වර්ගයටද නුඹ ඇතුළුවව්.